नमस्कार वेवा बुद्धुर्वनत समदा बुद्धिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगवत्मि सांप्रदायिक वेडपिलिवेल तुलिनुत मूलधर्मवादींगे कूट उपक्रमत नीच व्यापारत तुलिनुत गौतम बुद्ध शासनय अतुरुदहन करवमें सिटिन युगे कई अपि मे धर्मय कियागने अन्ने අපට කොච්චරවත් මනුස්ස ජීවිත සංසාරෙදී ලැබෙන්න ඇති ලැබිලා තියෙනවා නමුත් මේ කිසි ජීවිතයකදී අපට චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න පණිවිඩය අපේ හිත ඇතුළට ගියේ නැහැ ඒ නිසා අපට सतरापाय वेटी वेटी मे दीर्घ संसारे गमन करंत सिदूना आयमत तपट मिनिस जीवित्यक लेबुना मे मनुष्य जीविते दीत गौतम बुद्ध शासने तुल मेन मेवदीट चतुरारी सत्य धर्म अवबोधकला अदन मेतकतम अहंट लमन अपदिल बुधरजान से वदाल बुद्ध देशना अपट निरतुम अहंट लिन्ने बुद्ध देशना वाल श्रवणेकरंट नुलबिन निशा एकेक्किनागे पौद्गलिक मतिमतांतर इतंतेनो ए पौद्गलिक मतिमतांतर निसा शासने अदुनगंट बेरुयनो अन्ने शासने अदुनगंट बेरिवेच्च पिरिस अन्यागमिकयन् विसिन् आक्रमणे करनो पिंगतुनि बुदुरजानन वहन्से वदाला मेन्न मेहेम धर्म पाठय तथागत पवेदितो भिक्खवे धम्म विनयो विवटो विरोचति नो पटिच्छन्नो महानिनि तथागतयन् वहन्से वदाला धर्म विनय विवृत उनहम बबलनवा सेंग उनहम बबलन्ने नै एन मेच्चर कलक मे शासनिक परिहानियट हेतु मुखदे धर्म विनय निसाई मे परिहानिय सिद्ध उनी मे धर्म विनय विवृत उनान मे परिहानिय सिद्धवन्नी ने दं अपि गत्तुत वर्तमान युगे अन्यागमिक मूलधर्मवादी बावट पत्तला सिटी नायगें ප්‍රධානත්වයේ අරගෙන කටයුතු කරන අය බොහෝ දිනාම පාහේ උපතින් බෞද්ධය. ඒ උපතින් බෞද්ධය යම් යම් ආක්‍රමණවලට හසු වුණා. ඊට පස්සේ ඒ අයකට අප්‍රසාදයක් ඇති කරවලා බුද්ධ ශාසනය ගැන තමන්ගේ පැත්තට ගත්තා. දැන් ඒ අය තමයි බුද්ධ ශාසනය විනාශ කිරීමේ පුරෝගාමීන්ව කටයුතු කරන්නේ. මේක හරියට ඌරගේ මාළු ඌරාගේ පිටේ තියලම කපනවා වගේ වැඩක්. එදවිට දැන් අපිට කතාව යන්නේ කොහොමද? මේ මිනිස්සු ආගම් වෙනස් කරන්නේ මේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා නොවේ. එහෙනම් නැතිබරිකම නිසා කියලා. නැතිබරිකම නෙමෙයි මේකට හේතුව. යම්කිසි නැතිබරිකමක් තමයි ඒකත්. ඒ මොකද්ද? ආන තිසරණේ නැතිකම නිසා ඇතිවෙච්ච එකක්. දැන් අපි ගමු පේමදාස මහත්මයාගේ දුව. ආගම වෙනස් කළේ නැතිබරිකමටද? නෑ. ඊළඟට අපි ගත්තොත් සිලාම් බැංකුවේ ලොකු මහත්තයා ආගම වෙනස් කළේ නැතිබරිකමටද? උපතින් බෞද්ධයනේ. නැතිබරිකමට නෙවෙයි ඒ අය ඔක්කොම. ධර්මය නොදැන ජීවත් වීම නිසා ආක්‍රමණවලට හසු වුණේ. ඉතින් දැන් මට මේ ළඟදී හම්බ වුණා දළදා මාලිගාවත් විනාශ කිරීමට රහසේ කුමන්ත්‍රණය කරපු කැසට් පටියක්. එතකොට ඒක පැහැදිලි නෑ, නැත්තම් මම ඔබට අද අහන්න සලස්සනවා. ඒකේ තිබෙනවා ඒ පිරිස ඒ වෙනුවෙන් ලක්ෂ 24ක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම සියලුම පිරිස වේගෙන් අන්‍යාගමික ආක්‍රමණයට හසු වෙනවා. එතකොට අපිට පේනවා මේ ආක්‍රමණවලට ගොදුරු වන්නේ මක්නිසාද කියන කරුණ පැහැදිලි කරගන්න උවමනා කරන මූලික ධර්ම කොටසක් අද අපි ඉගෙන ගන්නවා. බෞද්ධයන්ගේ මම දකිනවා මේ සාම්ප්‍රදායික බෞද්ධයන්ගේ ප්‍රධාන දුර්වලකම් කීපයක්. එකක් තමයි පුහු අහංකාරකම. දැන් ජෝරේ අදහන්න පටන් ගත්තට පස්සේ මම කිව්වා ඕක අදහන්න යන්න එපා. ඕක බුද්ධ ශාසනයට අයිති නෑ. දැන් අපි වගේ කෙනෙක් එහෙම කිව්වහම අර ජෝරේ අදහන එක්කෙනා කල්පනා කරන්න ඕනේ මේ ස්වාමීන් වහන්සේ තිසරණී පිටලා ඉන්න කෙනෙක්. මේ ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපේ යහපතටමයි. ඒ අදහස තියෙන්නේ නැහැ. කරන්නේ මට බැනපු එක. එතකොට පුහු අහංකාර මාන්නයකින් ඉන්න පිරිසක් නෙවෙයිද? එකක් පුහු අහංකාර මාන්නයකින් යුක්තයි. අනිත් එක අන්ත නිවටයි. ඒ නිවට කමින් තමයි ඒව අදහන්නේ. අහංකාර කමින් තමයි ඇත්ත ප්‍රතික්ෂේප කරන්නේ. ඊළඟට වෙන වෙන ආගම් සායිබබා වගේ අය අදහනකට අපි කියනවා ඕක කරන්න යන්න එපා. ඕ අපට අයිති නෑ. වෙන වෙන මතිමතාන්තර අදහන්න යනකට ඕව කරන්න යන්න එපා. ඕ අපට අයිති නෑ. අපට අයිති ගෞතම බුදුරජාණන් වහන්සේ සරණ යන එක. අපට අයිති බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යන එක. අපට අයිති බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ දියුණු කරපු ශ්‍රාවක සංඝරත්න සරණ යන එක ඔච්චරයි අපට තියෙන්නේ. අපි පුතජනය අදහන අය නොවේ. පුතජන දෙවිවරු අපි අදහන්නේ. අපි අදහන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේ නික්ලේසි හදවතක් ඇති රහතන් වහන්සේ නමක්. ඒ ශාස්ත්‍රඥ වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ ගමන් කරපු මාර්ගඵලලාභී පිරිස කවුරුවත් පුතජන නොවේ. අපි ඒ පිරිස අදහන්නේ කියලා එයා අභිමානයකට පත් වෙන්නයි ඕනේ. ඒක නැතුව නිවට වෙනවා. අන්න එතනින් තමයි මේ අර්බුදේ නිර්මාණය වෙන්නේ. අපි දන්නව දැන් බෞද්ධ ළමයි මොන්ටිසෝරි වල චූටි ළමයි ලදරු පාසල් වල දැන් ව්‍යාපාරයක් යනවා කිරිසප්පයන් ක්‍රිස්තියානි කිරීම. අපිට හිතා ගන්නත් බැරි තරම් හිනා උපදවන දෙයක් කිරිසප්පයන්ව ක්‍රිස්තියානි කරනවා කියන එක. ආන්නේ මොකද්ද? බබාට තාත්තා ආදරෙයිද? ආදරෙයි. බබාලේ අම්මට තාත්තා ආදරෙයිද? ආදරෙයි. එතකොට පුතාලගේ අම්මයි පුතාවයි දාලා තාත්තා යාවිද? නෑ කියනවා. ඒ මොකද? අපිට තාත්තා ආදරෙයි. ඉතින් පුතාල වඳින බුදු සාදු හරි වැඩක් නිකලේ. චූටි බබාවයි අම්මවයි දාලා ගියානේ. එතකොට එයා ආදරෙයිද? නෑ. එහෙනම් එයා දරුවන්ට ආදරේ නැත්තන් එයා හොඳද? හොඳ නෑ. එහෙනම් එයා ඉන්න පන්සලට ඔයාලා යනවද? අපට යන්න බෑ. මේ කිරිසප්පයන්ගේ මොලේ හොදන්ට මේ අවුරුදු 20 කාන්තාවන් උපතින් බෞද්ධ වෙලා හිටපු උදවිය දැන් පෙළඹිලා තියෙනවා. දැන් මේ ඔක්කොටම හේතුව මම කිව්වර නිවටකමයි පුහුමාන්නේ තමයි මුල්ලුනේ. ඒ මූලධර්මවාදීන්ගේ පැත්ත. ඊළඟ එක තියෙන්නේ පන්සල පැත්තෙන්. මොකද්ද? මේ ධර්මයේ කියාගෙන යනකොට මේ ධර්මයේ අනුමෝදන් වෙන්නේවත් නැහැ. සමහර හාමුදුරුවෝ කොහේ කරන්න දෝවා? කොහෙද මේ ධර්ම අවබෝධ කරන්න තිබෙන්නේ? කොහේ ධර්මයේ දකින්නද? ඥානානන්දටි විකාර. ඔන්න කියනවා මිනිස්සුන්ට. මිනිස්සු කියනවා අනේ ස්වාමිනී අපිට මේ වැඩසටහන අපේ පන්සලේ කරගන්න දෙන්න. දෙන්නේ නැහැ. හැම පැත්තින්ම බෞද්ධ ජනතාව අසරණ වෙනවා. නමුත් මේ අසරණ වීම තිබෙන්නේ බාහිර එකක්. අභ්‍යන්තරින් අසරණ වෙන්නේ ඔබ මේ කියන වැඩපිළිවෙල යෙදුනොත්. අභ්‍යන්තරින් අසරණ නොවුනහම බාහිර අසරණ බවේ ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අභ්‍යන්තර පිළිසරණ ලබා ගැනීමට උවමනා කරන අංග අද අපි ඉගෙන ගන්නවා. දැන් ඔබ මේ ශාලාවට ඇතුළු වුණේ කය මුල් කරගෙනනේ. දැන් ඇවිල්ලා ඔබ වාඩි වුණා. මේ විදියට කය මුල් කරගෙන බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න බෑ. බුද්ධ ශාසනයට ඇතුළු වෙන්න තිබෙන්නේ සිත මුල් කරගෙන. බුද්ධ ශාසනයට ඇතුළු වෙන අයට ගෞතම බුද්ධ ශාසනයට නම් ඔබ ඇතුළු වන්නේ දැන් අපි දන්නවා මේ යුගයේ අපිට තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනයේ පමණයි. වෙන ශාසනයක් අපට නැහැ. ඉතින් මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයට ගෞතම බුදුරජාණන් වහන්සේගේ ලෞතර බුද්ධ රාජ්‍යයට අපට ඇතුළු වෙන්න පුළුවනි. ඇතුළු වුණාට පස්සේ අපේ අභ්‍යන්තර ජීවිතය තුළ අංග පහක් පිහිටනවා. අංග කීයක්ද? අංග පහක් පිහිටනවා. ඒ පහට කියනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. මොනවද ඒ පහට කියන්නේ? ඉන්ද්‍රිය ධර්ම කියලා. දැන් මේ ඇස කන නාසය දිව කයටත් කියනවා ඉන්ද්‍රිය කියලා. ඒ කියන්නේ මේ ජීවිතයත් එක්ක ප්‍රතිබද්ධ වෙලා තියෙන දේවල්. දැන් ඇස වගේ ඉන්ද්‍රියක් නම් ලෙඩ වෙනවා, මැරෙනවා. දැම්මේ කියන ඉන්ද්‍රියන් අමරණීය ජීවිතයක් කරා අපිව ගෙනියන කම්ම අපිත් එක්ක පෝෂණය වෙවි තියෙන ඉන්ද්‍රියන්. මේ ඉන්ද්‍රියන් පහ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ පහ. මේ ඉන්ද්‍රිය පහ කෙනෙකුගේ ජීවිතයක් තුළ සම්පූර්ණයෙන්ම වර්ධනය වුණොත් අන්න ඒ කෙනාට කියනවා රහතන් වහන්සේ කියලා. එහෙමනම් මේ ජීවිතය තුළ වාසනාව තියෙන කෙනෙකුට පුළුවනි මේ ඉන්ද්‍රිය පහම සම්පූර්ණත්වයට පත් කර ගන්නට. ඒක අවස්ථාව තියෙන ගොඩාක් පැවිදි පක්ෂයක තමයි. ඊළඟට මේ ඉන්ද්‍රිය පහ ඊට ටිකක් අඩු වුණොත් එයා අරහත් මාර්ගයට පිළිපන් කෙනා, අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ ඉන්ද්‍රිය පහ ඊට ටිකක් අඩු වුණොත් අනාගාමී කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊට චුට්ටක් අඩු වුණොත් අනාගාමී මාර්ගයේ ගමන් කරන කෙනා. ඒ ඉන්ද්‍රිය පහ ඊට අඩු වුණොත් සකදාගාමී කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊට අඩු වුණොත් සකදාගාමී මාර්ගයේ ගමන් කරන කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊට අඩු වුණොත් සෝවාන් කෙනෙක්. ඒ ඉන්ද්‍රිය පහ ඊටත් අඩු වුණොත් සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙක්. එතනින් ඉන්ද්‍රිය ඉවරයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුගෙන් පල්ලෙහාට ඉන්ද්‍රිය නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ යමෙකුට මොනම ආකාරයකින්වත් මේ සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය නැත්නම් එයා ශාසනයට අයිති නෑ. එයා ශාසනයෙන් බැහැර වෙච්ච පෘථග්ජන පක්ෂයේ කෙනෙක්. එමනම් ශාසනයට අයිති වෙන්න සෝවාන් මාර්ගයට පිවිසෙන්න ඕන. ඔබ ශාසනයට අයිතිද බැහැරද ඉන්නේ? අනුබ අඩුගානේ අඩුගානේ නෙමෙයි, එතන තමයි යන්න තියෙන්නේ. ඉස්සල්ලාම කරන්න තියෙන්නේ සෝවාන් මාර්ගයට පිවිසෙන්න ඕනේ. සෝවාන් මාර්ගයට පිවිසෙන ප්‍රථම පියවර මොකද්ද? ශ්‍රද්ධානුසාරී අන්න ඉන්ද්‍රිය ධර්මයේ පටන් ගන්න තැන. ශ්‍රද්ධානුසාරීවත් නැත්නම් එයා සෝවාන් මාර්ගයටවත් අයිති නැති කෙනෙක්. එයා බාහිර පුතඥන පක්ෂයේ කෙනෙක්. අන්නේ බාහිර පුතඥන පක්ෂයේ අය තමයි අන්‍ය ආගමිකයන්ට ගොදුරුවන්නේ. දැන් අපි ගත්තොත් මෙහෙම, දැන් කාලයක් මුළුල්ලේ අපට, මම මේ කියුවේ ඔබට මතකද, මම මුලින්ම කිව්වා සාම්ප්‍රදායික බෞද්ධ ආගමික වැඩපිළිවෙල තුලිනුත් බුදු සසුන අතුරුදහන් වෙනවා කියලා. මම දැන් ඔබට කියන්නම් මේක වෙන හැටි. දැන් ඔන්න කෙනෙක් පෙළඹෙනවා මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න. මෛත්‍රී බුද්ධ ශාසනය පතන්න කෙනෙක් පෙළඹෙනකොට එයා එතකොට ධර්මය අවබෝධ කරන්න හිතාගෙන ඉන්නේ කොයි කාලෙද? මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි යා සෝවාන් වෙන්න හිතන්නේ. එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයේ තමයි නිවන් අවබෝධ කරන්න යා කල්පනා කරන්නේ. එතකොට යා සෝවාන් මාර්ගයට බැසගන්නේ කොයි බුද්ධ ශාසනයේද? මෛත්‍රී බුද්ධ ශාසනයේ. එහෙනම් මේ බුද්ධ ශාසනය තුල යාට ඉන්ද්‍රිය ධර්ම පහ පිළිදෙනවද? ආන්න දැක්කද? එයා ශාසනයෙන් බැහැර වෙච්ච පුතඥන පක්ෂයේ කෙනෙක්. යම් භික්ෂුවක් තමන්ගේ දායකින්ට අනුශාසනා කරනවා නම් මෛත්‍රී බුද්ධ ශාසනයට නිවන් අවබෝධ කරගන්න කියලා, ඒ භික්ෂුව බුද්ධ ශාසනයේ තුලද ඉන්නේ බැහැරවද ඉන්නේ? බැහැරව ඉන්නේ. ඒ භික්ෂුව පවා බුද්ධ ශාසනයෙන් බැහැර වෙච්ච, තිසරණයට නොපැමිණිච්ච තිසරණයට අයිති නැති කෙනෙක්. එහෙම බලනකොට ගෞතම බුද්ධ ශාසනයේ ඉතුරු වෙයිද? අන්න දැක්කද අතුරුදහන් වෙන පැත්තක්. එහෙමනම් මේ ඉන්ද්‍රිය ධර්ම පිහිටන්නේ මෙන්න මේ පිරිසට. රහතන් වහන්සේලාට ඊළඟට රහත් මාර්ගයේ ගමන් කරන උතුමන්ට ඊළඟට අනාගාමී උතුමන්ට ඊළඟට අනාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට ඊළඟට සකදාගාමී උතුමන්ට සකදාගාමී මාර්ගයේ ගමන් කරන උතුමන්ට ඊළඟට සෝවාන් උතුමන්ට සෝවාන් මාර්ගයේ ගමන් කරන උතුමන්ට එහෙමනම් ඒ පිරිස තමයි මේ බුද්ධ ශාසනය තුල නිවන් දකින පිරිස වෙන්නේ. යම් කිසි කෙනෙක් බුදු බව පතනවා. බුදුරජාණන් වහන්සේ කිසි දේශනාවක ඒක අනුමත කළා තියෙනවද? නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ ධර්ම දේශනා කරද්දී වචනයකින්වත් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කිරීමට අනුබල නොදුන්නේ මක් නිසාද? මේ අතිශය දීර්ඝ සංසාර ගමනේදී ප්‍රාර්ථනාවෙන් ඒක ලබන්න බැරි නිසා. ප්‍රාර්ථනාවෙන් ඒක ලබන්න පුළුවන් නම් ඊට මෙපිට තියෙන දේවල් ඔක්කොම ප්‍රාර්ථනාවෙන් ලැබී හැකිය යුතුයි. අනිත් එක බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. යන්තමින්වත් ඉඩක් තියෙනවා නම් කෙනෙකුට බුදු බව පතලා ඒ ප්‍රාර්ථනානුකූලව දිගින් දිගට ගිහින් බුද්ධත්වයට කරා යන්න බුදුරජාණන් වහන්සේ නොවැරදීම ස්ථිර වශයෙන්ම ඒකාන්තයෙන්ම ඒක දේශනා කරනවා. එහෙමනම් යමෙක් තමා විසින් තනියම ගුරුපදේශ රහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියන තීරණයට ආවොත් ඒ කෙනාටත් ඔය කියන ලද ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටන්නේ. දැන් තේරෙනවද බුද්ධ ශාසනය කියන්නේ එතකොට මොකද්ද කියලා? එවන මේ බුදු බව පැතිලිත් මේ ශාසනයෙන් පරිබාහිර විලාසිතා. මෛත්‍රී බුද්ධ ශාසනයට යන එකත් ශාසනයෙන් පරිබාහිර විලාසිතාවක්. යථාර්ථයක් බවට පත් වෙන්නේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන්න පුළුවන්කම පමණයි. අන්න එතකොට දැන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරන පිරිස මේ ගෞතම බුද්ධ ශාසනය තුල බිහි වුණාම කිසිම ගැටලුවක් නැතුව බුදු සසුන බබලන්න පටන් ගන්නවා. එතකොට මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ අහලා තියෙනවා පුණ්‍යහාමුදුරුව. පුණ්‍යහාමුදුරුව සුනාපරන්ත දේශයට යන්න කල්පනා කළා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. යන්න සූදානම් වුණාම බුදුරජාණන් වහන්සේව පින්වත් පුණ්‍ය ඔබ දැන් කොහේද මේ වස් කාලේ පදිංචි වෙන්න වැඩ සිටින්න කල්පනා කරන්නේ? භාග්‍යතුන් වහන්සේ මං කල්පනා කරනවා සුනාපරන්ත දේශයට යන්න. හප්පෝයේ මිනිස්සු හරි වසයිනේ. ඔය මිනිස්සු ඔබට බණී. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැන්නට කමක් නැහැ. ගහන එකක් නැහැනේ. එහෙම කියන්න බෑ. ඔය මිනිස්සු ඔබට ගහන්නත් පුළුවනි. අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ මිනිස්සු මට ගැහුවට කමක් නැහැ. මගේ අතපය කපන එකක් නැහැනේ. හා හා එහෙම කියන්න බෑ. ඔය මිනිස්සු අතපයක් කපාවි. එතකොට පුණ්‍යහාමුදුරගෙන අනේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අතපය කැපුවට නම් කමක් නැහැ. මරණයකක් නැහැනේ. නෑ නෑ දෙයි කිව්ව වැඩේ. ඔව් මරලා දමාවි. එතකොට පුණ්‍යහාමුදුර කියන අනේ භාග්‍යතුන් වහන්සේ එහෙම වුණොත් මං හිතාදා ගන්නවා මට නොමිලේම ආයුධ හම්බ වෙනවා කියලා. ඔබ යන්න. ඔබ සුදුසුයි. ඔන්න ඒ නපුරු මිනිසුන්ගේ දේශයට මේ පිවිතුරු సంతානයක් දියුණු කරගන්න කැමති එවෙනකට නිවන් අවබෝධ කරලා නැහැ. මාර්ගය වඩන්න කියන්නේ. පිරිසිදු సంతානයක් දියුණු කරගන්න කැමති මේ පින්වත් ස්වාමින් වහන්සේ වැඩියා. මේ ස්වාමින් වහන්සේගේ අහිංසක ජීවිතේ මේ මිනිස්සු වසඟ වුණා. ඊට පස්සේ ඒ නපුරු මිනිස්සු ටික ඇහුවා කොහොමද ඔබ වහන්සේ තත්ත්වයට පත් උනේ කියන්න ගත්තා. මෙන්න මේ විදිහට ජීවිතය දිහා බලන්න මෙහෙම දුර ගමනක් අපි ආවේ මේක මෙන්න මේ විදිහට නුවණ දිනු කරන්න. පින්වතුනි වස් කාලය ඇතුළත අර නපුරු මිනිස්සුන්ගෙන් 500ක් මහණ වුණා. ඒ 500 රහත් වුණා. එතකොට අර නපුරුකම දුෂ්ටකම ඔක්කොම රැඳිලා තිබුණේ සද්ධර්ම ශ්‍රවණය නොලැබුණ නිසා. සද්ධර්ම ශ්‍රවණේ ලැබිච්ච දවසේ එයා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. එහෙනම් අපිට පේනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ පරිහානියට පත්ුනේ අන්න අර කියපු කරුණු නිසා මිසක් පිරිසුදු සද්ධර්මයේ ලැබිච්ච නිසා නොවේ. පිරිසිදු සද්ධර්මය ලැබුණා නම් අපේ මුතුන් මිත්තලා නිකන් හිස් සතින් මැරෙන්නේ නැහැ. අපේ අම්මලා තාත්තලා හිස් සතින් මැරෙන්නේ අඩුගානේ සද්ධානුසාරීවත් වෙලා තමයි මරණයටපත් වෙන්නේ. ඉතින් මේ නිසා අපි මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ හොඳට තේරුම් ගන්නට ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපට තියෙනවා නම් අපි ඒකන ගොඩාක් සතුට වෙන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහ අපතුල වර්ධනේ වෙලා නැත්තම් අපි ඉක්මනින්ම වර්ධනේ කරගන්න මහසි ගන්න ඕන. මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් පළවෙනි ඉන්ද්‍රිය මොකන්ද? ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒ කියන්නේ සද්ධාව ඇති කරගන්න ඕනේ ඔබ. මේ ලෝකේ කාටවත්ම වෙනස් කරන්න බැරි විදියට කාටවත්ම වෙනස් කරන්න බැරි විදියට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ඒක මෙහෙමයි කරන්නේ. මේක තියෙනවා ඒ දේශනාවේ නම පටිපදා සූත්‍රය නෑ විභංග සූත්‍රය. ඒ විභංග සූත්‍රයේ තියෙනවා ဒုတိය විභංග සූත්‍ර සංගතනිකායේ. ඒකෙ තිබෙනවා කතමංච භික්කවේ සද්ධින්ද්‍රියං. පින්වත් මහණෙනි ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නේ මොකක්ද? ඉද භික්කවේ ආර්ය ශාවකෝ සද්දෝ හෝති. මෙහි පින්වත් මහණෙනි ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධාවන්තෙක් වේ. සද්ධාති තථාගතස්ස බෝධි තථාගත බුදුරජුන්ගේ අවබෝධයේ අදහා ගනි. අන්න එතනින් තමයි අපි මේ ශාසනයට ඇතුළු වෙන්නේ. කොමකින්ද අපි ඇතුළු වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ අදහා ගැනීම තුලින්. මේක අදාහගන්නේ මෙහෙම අයිතිපිසෝ භගවා අරහං. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක. ඒ කිව්වේ රාග දේශ මෝහ නැති නික්ලේශී පාරිසුද්ධ సంతානයකින් සමන්විත වනසේක. ඔන්න පළවෙනි එක අපි සද්ධාවට පැමිණෙන්න. ඊළඟට තියෙනවා සම්මා සම්බුද්ධ ගුරුවරයෙකුගේ උපදේශයක් නැතිව බාහිර කෙනෙකුගේ අනුග්‍රහයක් නැතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සම්පූර්ණ කරගත්තා. විද්‍යාචරණ සම්පන්නෝ බුදුරජාණන් වහන්සේ විශේෂ ඥානයන්ගෙන් සමන්විතයි. බුදුරජාණන් වහන්සේට තිබෙච්ච විශේෂ ඥාන තමයි උන්වහන්සේට තිබුණා අතීත ජීවිත දකිනා ඥානය. ඒ වගේම උන්වහන්සේට තිබුණා සත්‍යයන් චුත වෙන උපදින ආකාරය දකින නුවණ. ඊළඟට උන්වහන්සේට තිබුණා තව කෙනෙකුගේ సంతානේ දකින නුවණ. මේ සත්‍යයන්ගේ අතීත ජීවිත කොච්චර දැක්කද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි. අවිද්‍යා නීවරණානම් භික්ඛවේ සත්තානම් තණ්හා සංයෝජනානම්. ඒකේ තියෙනවා මේ අවිද්‍යාවෙන් ඇසුණු තණ්හාවෙන් බැඳිච්ච සත්වයන්ගේ මේ සංසාර ගමන අනමතග්ගු අවසානයක් දකින්ට බැරි දෙයක්. පුබ්බා කෝටි න පඤ්ඤායති පටන්ගත්තු ආරම්භක කෙලවර පේන්නේ. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් නිබඳු අදහසක් දේශනා කළාට පස්සේ වර්තමානයේ කවුරු හරි කෙනෙක් බෞද්ධයෙක් අන්‍යාගම් කාරණන් අතරම ගෙන කහන දෙයක් නෙමෙයිනේ බෞද්ධයෙක් සත්‍යයේ ආරම්භය ගැන මතයක් ඉදිරිපත් කළොත් ඒක ඔය බුදුරජාණන් වහන්සේගේ අර අදහසට පටහැනිද නැද්ද? පටහැනියයි. බුදුරජාණන් වහන්සේ බුදුනුවණින් බලලා දේශනා කරනවා මොකද්ද? ආරම්භක කෙලවරක් දැක්ක නොහැකි පුබ්බා කෝටින පඤ්ඤායති. ඒක තියෙනවා මේ අවිද්‍යාසාගර සත්‍ය සංසාරේ සැරිසරා ආපු ගමන. කොච්චර දීර්ඝද කියනවනම් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ සත්වයා තනි පුද්ගලෙක් මේ සසර සැරිසරාගෙන යන ගමනේදී බොනලද මෞකිරි ප්‍රමාණය සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කියලා. එහෙනම් අපි එක එක්කෙනා මේ සිව්මහ සමුද්‍රයේ ජලයේ පරයා මෞකිරි බීලා තියෙනවා. එතකොට මේසා දීර්ඝ වුණේ ගමනක් නිසාද? චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකිරීම නිසා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණ යා අර අවබෝධි අදහන එක්කෙනාට කිසි ගැටලුවක් නැහැ. ඒක එකපාරට පිළිගන්න උනුඹද? අපි දන්නා උන්වහන්සේ නිකලස් කියලා. නිකලස් කෙනෙකුට මානසික කමාරු දාන රවට්ටන්න ඕනකමක් තියනවද? නැහනේ. වෙන කෙනෙක් කිව්වනම් අපිට කියත හැකි එයානම් ඉතින් බය කරන්න තමයි මේක කිව්වේ කියලා. බුදුරජාණන් වහන්සේගේ නිකලස් ජීවිතේ උන්වහන්සේගේ ජීවිතේ පුරාම දකින්නට ලැබෙනවා. අපිට මේ ලැබිච්ච ලාභේ විනාගමකට නෑ. මේ පසුගිය දවස්වල ඔය යාඥා මධ්‍යස්ථානයකට ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා බෞද්ධ ටික කඩාගෙන බලනකොට මේ යාඥා කරනවලු පිරිසක් ඇඳුන් නැතුව ඉඳගෙන. හිතන්නේ නැති මේ දෙවියෝ මවපු විදියට ඉඳගෙන යාඥා කරනවා නම් දෙවියෝ තවත් හොදට ආසාවි. මේ බලන්න එතකොට ඒ වගේ මෝඩකමකට පත් වෙන්නේ අපි කවුරුවා. මොකද හේතුව? අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දැනුවත් වෙන නිසා. ඉතින් උන්වහන්සේගේ ඥාන, උන්වහන්සේගේ අවබෝධය, ඒකට කියනවා විජ්ජා කියලා. ඊට අනුකූල උන්වහන්සේගේ ජීවිතේ ගොඩනැගිලා තිබුණා. ඒකට කියනවා චරණ කියලා. එතකොට මේ විජ්ජා චරණ දෙකෙන් බුදුරජාණන් වහන්සේ සමන්විතයි. ඒ ගැන යාට පැහැදීමක් තියෙනවා. සුගතෝ හිකිවේ. ඔව්, සුන්දර මාර්ගය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තරම් සුන්දර මාවතක් මේ ලෝකේ නෑ. ඒ සුන්දර මාවතේ කෙලවර දක්වාම වැඩි නිසා සුගත. සුන්දර මාවතේ කෙලවර මොකද්ද? නිවන. ඒ නිසා උන්වහන්සේට කියනවා සුගත. උන්වහන්සේට මේ ලෝකේ රහස් නෑ. අපිට නම් මේන් බහැර තව ලෝකයක්ද, තව ග්‍රහ ලෝකයක්ද, තව ජීවීන් ඇද්ද? හරීම පටලැවිලි ගොඩක්. බුදුරජාණන් වහන්සේ බඹලෝ ගැන දන්නවා, දෙව්ලෝ ගැන දන්නවා. කොටිම්ම කියන්නේ බුද්ධ දේශනාවල දිවි ලෝක, දිවි ලෝකවල ආයුෂ ගැන පවා තියෙනවා. ඊළඟට උන්වහන්සේට මේ මනුස්ස ජීවිතය ගැන පුදුම අවබෝධයක්. දැන් කාලය ගම්මු. දැන් අපි කාලය පාවිච්චි කරනවනේ නේ. අපි කාලය පාවිච්චි කරනවා. අපි කාලය කියලා කියන්නේ දවසක් පැය 24ට බෙදලා ආන්ගේ පැය 24 ගෙවෙන කාල පරිච්ඡේදය අපි හඳුන්වනවා කාලය කියලා. බුදුරජාණන් වහන්සේ කාලය ගැන අපට කියා දීලා තියෙන හැටි බලන්න කොයිතරම් ලස්සනද කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා, පින්වත් මහණෙනි, දක්ෂ දුනුවායන් හතර දෙනෙක් එක තැනක හිටගෙන හතර පැත්තට හැරිලා ඊතල හතරක් විදිනවා. තනි පුද්ගලෙ මේ ඊතල හතර බිමට වැටෙන්න ඉස්සර වෙලා දුවගෙන ගිහලා අරගෙන එනවා. ඉතින් අහනවා, පින්වත් මහණෙනි, මෙයාගේ කොහොමද දෙවිල්ල? හොඳට දුවන්න පුළුවන් කෙනෙක්ද බැරි කෙනෙක්ද කියලා. කොහොමද? එතකොට ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙන භාග්‍යවතුන් වහන්සේ එක දුනුවායක ඉඳගෙන ඊතලයකින් විදිද්දි ඒ ඊතලයේ බිමට වැටෙන්න කලින් යමෙකුට දුවගෙන ගිහින් අරගෙන එන්න පුළුවන් නම් අහුලගෙන බිමට වැටෙන්න ඉස්සර වෙලා අල්ලගෙන එන්න පුළුවන් නම් එයා අතිශයින්ම ජව සම්පන්න වේගවත් කෙනෙක්. එහෙම එකේ මේ හතර දෙනෙක් දුනු ඊතල හතරක් විදිද්දි හතර පැත්තට අරංගේ මේ වේගය ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ වදාලා, පින්වත් මහණෙනි, ඔයිට වඩා වේගයෙන් ගමන් කරනවා මේ චන්ද්‍රයා සූර්යා දෙදෙනා. බලන්නකෝ උන්වහන්සේගේ ඥානෙ. ඒ චන්ද්‍රයා සූර්යා දෙදෙනාටත් වඩා වේගයෙන් ගමන් කරනවා ඒට අධිග්‍රහිත දෙවිවරු. ඊටත් වේගෙන් ගමන් කරනවා ඔබේ ආයුෂ. ඊටත් වේගෙන් අවසන් වෙලා යනවා ඔබේ ආයුෂ. අන්න කාලය පිළිබඳ විග්‍රහය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ විස්මය ජනකයි. මේ ලෝක ගැන උන්වහන්සේගේ අවබෝධයේ ආශ්චර්යයි. ලෝකවිදු දැන් ඔබ ඔය කියපු දේවල් කලින් අහලා තියෙනවද? එතකොට අපිට තේරෙනවා, එහෙනම් මේ ධර්මය විවෘත නොවීමෙන් තමයි අපි ආවරණය වෙලා ඉඳලා තියෙන්නේ. ධර්මය විවෘත වුණා නම් ධර්මය බබලනවා, අපේ ජීවිතත් බබලනවා. එතකොට ලෝකවිදු අනුත්තරෝ පුරිසු ධම්ම සාරති. දැන් අපි දන්නවා මහම්මත්තුමා, එයා ධර්මයේ ප්‍රචාරය කරන්න මිනිසුන් දමනය කරන්න පාවිච්චි කළේ අන්තිමට මොකද්ද? කඩුව. එයාට අකුරු බැරිය කෙනෙක්. එයා ඒ කඩුවේ කොනක ඉස්ලාම් කියලා ලියවගෙන තියෙනවා. ඒක තේරුම සාමේ. දැන් සාමේ සම්බන්ධ මොකක් එක්කද? කඩුවක් එක්කයි. එතකොට ඒ දමනය කරපු හැටි බටහිර ආදානග්‍රාහි යුරෝපීය කතෝලික යුගයේදී මේ මිනිස්සුන්ව දමනය කළේ පණ පිටින් ගින්නට දාලා. ඒහා සමාන කුරුරත්වයක් ඒගොල්ලෝ ඒ උපදෙස්ගත්තු බයිබලයේ අදහන අදත් ඒ මිනිස්සුන්ගේ సంతානෙ තියෙනවා. දීගෙන අපි හරි දුක් වෙන්න ඕන. අනේ මනුස්ස ජීවිතේ ලැබිච්ච අයට අධර්මයක් ලැබීම නිසා මේ යන්නේ කොහේද? බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ පුරිස ධම්ම සාරති, දෙවි මිනිසින් දමනය කිරීමේ අනුත්තර වූ සාරති, අනුත්තර වූ නායකයාණන් වහන්සේ. උන්වහන්සේ කිසිම දවසක ආයුධයක් පාවිච්චි කළ නැහැ. උන්වහන්සේ කිසිම දවසක නපුරු වචනයක් පාවිච්චි කළා නෑ. උන්වහන්සේ කිසිම දවසක නපුරු සිතක් පාවිච්චි කළා නෑ. බුදුරජාණන් වහන්සේ පමණක් නොවේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාවත් එහෙම කළා නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දෙවියන්වත් දමනය කළා, බ්‍රහ්මයන්වත් දමනය කළා, ඊළඟට මිනිසුන්ව දමනය කළා, සතුන්ව දමනය කළා. ඒ සඳහා උන්වහන්සේ පූර්ණ සාමකාමී ශාන්ත මනසින් තමයි ඒක කළේ. ඔබ දන්නවා අඟුලිමාල අල්ලන්න බැටැලියන් එකක් යවුවා. පුළුවන් වුණාද? බෑ. අන්තිමට බුදුරජාණන් වහන්සේගේ බුදුනෙතට හසු වුණා අවසාන මොහොතේදී. ඒ කොහොමද හසු වුණේ? අන්න මව් ගියා පුතාව සොයාගෙන. ගියාම බුදුරජාණන් වහන්සේට එකපාරට මෙයාව අහු වුණා. අහුනේ දැන් මෙයා මව්ව මරන්න පුළුවනි. මොකද යා ඒ වෙනකට පුතජන කෙනෙක් අඟුලිමාල පුතජන කෙනෙකුගේ අතින් තමයි ඒක සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඊට කලින් නිර්දී එතනට සාමාන්‍ය භික්ෂුවක් හැටියට වැඩම කළා. බුදුරජාණන් වහන්සේව දැකලා අඟුලිමාල කල්පනා කළා මොනවට ආවද මෙහි මේ මං ඉන්න බව දැනගෙන. ඊරෝසම මොකද කළේ? ආව මට හරි ලේසි මට එක ඇඟිල්ල යෝනේ කියලා මොකද කළේ? පන්නගෙන ගියා. දැන් පන්නගෙන යනවා යනවා දැන් බුදුරජාණන් වහන්සේ අඟුලිමාල අතර දුර බිම් බඹ දෙකක් වගේ තත්ත්වයට ආවා. පන්නගෙන දුවනවා දුවනවා දුවනවා දුර ලඟ වෙන්න බෑ. අන්තිමට අඟුලිමාලට කියන්න සිද්ධ වුණා, ඔව් ශ්‍රමණය නැවතියා. බුදුරජාණන් වහන්සේ මොකද්ද වදාලේ? මං නැවතිලා ඉන්නේ, ඔබ නැවතින්න. එතකොට අඟුලිමාල මොකද කිව්වේ? ඔබ බොරු කියනවා, ඔබ නැවතිලා නැන්නේ. එතකොට මොකද කිව්වේ? මම නැවැත්තුවා සියලු හිංසා, කූප නැවැත්තුවේ නැණි. බලන්න මේ වචනෙත් එක්ක අඟුලිමාල සම්පූර්ණයෙන් වෙනස් වෙලා ගියා. යා මාල අර ඇඟිලි මාල කඩලා වීසි කළා. කඩුව වීසි කළා. බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුණා. අනේ මට දැන් තේරෙනවා ඒක මම බේර ගන්න කියලා. අනුත්තර පුරිස ධම්මසාරති. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපි පහදින්න ඕනේ පැති මේ මං කියන්නේ ඔය. ඊළඟට දෙවි මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ නිවන් මඟ පෙන්වා දෙන උතුමාණන්. දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ දෙවිලු දිව්‍ය ලෝක දෙවියෝ හිටියා කියලා බඹලෝ බඹුන් හිටියා කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙලා නිවන් මඟ කියනකම්ම උන්ටවත් පිළිසරණක් නැහැ. දැන් පිළිසරණ තියෙනවා දෙවිලෝ දෙවියන්ට බඹලෝ බඹුන්ට ගෞතම බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පවසන නිසා. අන්න පහදින්න දේවල්. ඊළඟට සත්තාදී මනුස්සයන්න් ඒ ගැන අපි පහදින්න ඕනේ. ඊළඟට බුද්ධ. බුද්ධ කියන්නේ අවබෝධ කොට වදාළ චතුරාරි සත්‍ය ධර්මය අනිත් අයට අවබෝධ වෙන ආකාරයට දේශනා කරනවා. උන්වහන්සේගේ දේශනා කෞශල්‍ය නම් විස්මිතයි, ආශ්චර්යයි. ඒක බලන්න බුද්ධ දේශනාම කියවන්න ඕන. දැන් ඔන්න ඔබට ඊළඟට ඔබේ අතට පත් වෙන්න තිබෙනවා සංගතිනිකායේ දෙවන කොටසේ සූත්‍ර 406ක් මම පෙරේදා පරිවර්තනය කරලා අවසන් කළා. එතකොට මේ පොත අනිවාර්යයෙන්ම අඩු ගානේ ඔබ 10 වතාවක් කියවන්න ඕන. මොකද හේතුව ඔබට මේ බුද්ධ ශාසනයට ඉක්මනට ඇතුළු වෙන්න පුළුවන්. මා හිතාගෙන ඉන්න විසක්කයකට ඒක එලි දක්වන්න බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යවත් බුදු නුවණ විස්මයට පත්වි ඔබට කියවන්න පුළුවනි. එතකොට ඒ බුද්ධ ගුණය ඔබට හොඳට දකින්න පුළුවනි. උන්වහන්සේ කොයිතරම් විස්මිත විදියට මේ චතුරාරි සත්‍ය ගැන ශ්‍රාවකින්ව දැනුවත් කරලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ මේ සියලු ගුණ දැරීමට තරම් භාග්‍යවන්තයි. ඔන්න ඕක තමයි ශ්‍රද්ධාව. බලන්න දැන් ඔබ තුළ ওই ශ්‍රද්ධාව තිබේද කියලා. ඔබ කේන්දරයට නම් පහදින්නේ, නැකතර නම් පහදින්නේ, ඔබේ ශ්‍රද්ධාව තඹ දොයිතුවක් වටින්නේ. ඔබේ ශ්‍රද්ධාව තියෙන්නේ දෙවිවරුන්ට නම් පහදින්නේ, ඔබේ ශ්‍රද්ධාව තඹ පිච්චියක් වටින්නේ. ඔබේ ශ්‍රද්ධාව තිබ්බ යුත්තේ බුදුරජාණන් වහන්සේ ගැනයි. අන්න ඒ තුලින් තමයි ඔබ සෝවාන් මාර්ගයට බැසගත්තු කෙනෙක් බවට පත්වෙන්නේ. සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට විරි ඉන්ද්‍රිය. සද්ධා ඉන්ද්‍රිය විතර මදි. තියෙන්න ඕනේ මොකද්ද ඊළඟට? විරි ඉන්ද්‍රිය. දැන් මේ බලන්න මේ විරි ඉන්ද්‍රිය උගන්වන්නේ බුද්ධ ශාසනයේ විතරමයි. ඒ තමයි අපට තියෙනවා ඇතිවෙච්ච අකුසල්. ඒවට කියන්නේ මොනවද? උපන් අකුසල්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උගන්වනවා වීරිය ගන්න කියලා. මොකේද? උපන් අකුසල් නැති කරන්න. ඊළඟට තව තියෙන අපට අකුසල් හටාරගත්තු නැති. ඒවට කියන්නේ නූපන් අකුසල්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නූපන් අකුසල් හට ගන්න දෙන්න එපා. ඊළඟට අපතුල තිබෙනවා උපන් කුසල්. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා උපන් කුසල් වැඩි දියුණු කරගන්න. ඊළඟට අපතුල තව තියෙනවා ඉපදිච්ච නැති කුසල්. සමාධි, ප්‍රඥා, සීලාදී ගුණධර්ම තව තියෙනවා අපතුල වර්ධනය වෙලා නැති. එතකොට ඒවා උපද්දවා ගන්න. අන්නේක විරි ඉන්ද්‍රිය. යම් කිසි කෙනෙක් තමන්ගේ අභ්‍යන්තර ජීවිතේ අකුසල් ප්‍රහාණය කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැත්තම්, කුසල් දියුණු කරන්න ඕන කියලා කල්පනා කරන්නේ නැත්තම්, බීරි උපදවන්න කියලා කල්පනා කරන්නේ නැත්තම්, එයායි මල්ල කඳයි දෙකම එකයි. මොකද හේතුව? යම් කිසි වීරියක් එයා ගන්න ඕනේ. දැන් බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර දේවල් කියනවද. අපිට මේ කාලයත් සාහන ලැබෙන්නේ මේ වීරිය ගැන තියෙන මේව නෙමෙයිනේ. මේ දුක ගැනම කියේ කියන්නේ මොකද්ද? මේ දුක ගැනම කතා කර කර ඉන්න මේකේ කර්මයට ඔක්කොම බාර දීලා තියෙන කර්ම කියලා මේ බුදුරජාණන් වහන්සේ නොදාලා දෙයක් ගැන තමයි පොදු ජනතාව දන්නේ. දැන් මේ බලන්නකෝ කියනවා ශ්‍රාවකයා එන්න තියෙන මාවත්. ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? වීරිය ඇති කරගන්න ඕන. සමහර ශ්‍රාවක දැන් බුදුරජාණන් වහන්සේ මේ වීරිය ගැන කියලා තියෙන්නේ, වීරිය තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ මගේ සම්මස් නැහ ඇට නහර සම ඉතුරු වේවා, ලේමස් වියලේවා, පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමෙන්, පුරුෂ ධෛර්යයෙන් යමක් අවබෝධ කළ යුතු නම් මං ඒ අවබෝධ නොකොට මේ වීරිය අත්හරින්නේ නැහැ. එබඳු වීරිය තිබිච්ච අය තමයි ඉක්මනින් ඉක්මනින් ඉක්මනින් මාර්ගඵල අවබෝධ කළේ. බුදුරජාණන් වහන්සේ දවස උන්වහන්සේ භික්ෂුන්ට කියන මහණෙනි මේ ලිච්ඡවීම මෙච්චර ශාස්ත්‍රීයක මොකද කියන ඔය මිනිස්සු. ඔව් ඒ මිනිස්සු නිදාගන්නේ ලී කොට්ට උඩ ඔළුව තියාගෙන. නමුත් බලන්න කියන අනාගතේ මේගොල්ලන්ගේ දරු පරම්පරාවට දැන් සල්ලි භාගෙ වැඩි, සැප වැඩි. මේගොල්ලෝ මේ ලී කොට්ට අයින් කළා, පුළුම් කොට්ට තියාගන්න ඔළුවට. ඊට පස්සේ අජාසත් මේගොල්ලන්ව නිකම්ම යටත් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඉස්සර භික්ෂූන් දැන් භික්ෂූන් රහත් වෙනවා වැඩි. මොකද හේතුව? දැන් මේ භික්ෂූන් නිදාගන්නේ ලී කොට්ට ඔළුවට තියාගෙන. අනාගතයේ භික්ෂූන් ලී කොට්ට අයින් කරලා හිට පුළුන් කොට්ට ඔළුවට ගන්නවා. ඒවා එදා ඉඳලා මේගොල්ලෝ අලසභාවයට පත් වෙනවා. ඊට පස්සේ වීරිය නැතිවීමෙන් මේ මාර්ගයේ දිනුන්නේ නැති වෙනවා. එහෙනම් අපිට පැහැදිලිව පේනවා වීරිය කියන එක සම්පූර්ණයෙන්ම මේ ධෛර්යය සම්පන්න වීරියවන්ත ජීවිතයේ තුල තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ. මේ විරි ඉන්ද්‍රිය බුද්ධ ශාසනයේ විතර අනිත්‍ය වේ නැහැ. දැන් අපි ගම්මු අර ලදුරු පාසල ආයමත්. ඒ ලදුරු පාසලේ හිටපු අර මිත්‍යා දෘෂ්ටික ටීචර් අර කිරිසප්පයන්ට කවුරු ගැනද දේශය ඇති කරෙව්වේ? එතකොට ඒ කිරිසප්පයන් තුළ නූපන් අකුසල් ඉපැද්දෙව්වා. උපන්න කුසල් වැඩි දියුණු කළා. ඉපදිච්ච කුසලේ නැති කළා. උපදින්න තිබිච්ච කුසලු නැති කළා. එන්න මිච්ඡා වායාම තුල තමයි ඊ ධර්ම ඔක්කොම තියෙන්නේ. එතකොට බලන්න මේ ටීච එහෙම කියන එකට එයාගේ මනස කොච්චර පරිහානියටපත් වෙනවද? ඔබ බුදුරජාණන් වහන්සේගේ දේශනාව හොඳට මතක තියාගන්න මේක. මේ සත්‍යයන් පිරිසිදුවන්නේ සිත පිරිසිදු වීමෙන්. සත්‍යයන් අපිරිසිදුවන්නේ සිත අපිරිසිදු වීමෙන්. එහෙමනම් අන්‍යාගමිකෙන් කොයිතරම් සල්ලිකාරය වුණත් ඒගොල්ලෝ පිරිහිච්ච මනස් තියන අය. පිරිහිච්ච මනස් තියන කෙනෙකුගෙන් කෙනෙක් මරණයට පත් වෙනකොට නිකුත් වෙන්නේ මානසික ලෝකෙද කායික ලෝකෙද? එයාගේ මරණයට පත් වෙන කෙනෙක් එයාගෙන් ඉවත් වෙලා යන්නේ මොන ලෝකෙද? මානසික ලෝකෙ. එතකොට පිරිහිච්ච මනසකින් නම් එයා චුත වෙන්නේ. එයා බලාපොරොත්තු වෙති කොහොමද? එක්ක නිරය, එක්ක තිරිසන් අපාය. ඒකරා යන පිරිසක්. ඒ නිසා අපි බොහෝම අනුකම්පාවෙන් මේ මිනිස්සුන්ව බේර ගන්න ඕනේ. බොහෝම අනුකම්පාවෙන් බේර ගන්න ඕන. මේ වීරිය මොකවත් නැහැ. අපිට ඊළඟට විරි ඉන්ද්‍රිය විතරක් නෙමෙයි. ඊළඟට අපිට තියෙන මොකද්ද? සති ඉන්ද්‍රිය. අන්න ඊළඟ එක. ජීවිතේට අතිශයින් වැදගත් දේවල් මේ. සතිය කියන්නේ මොකද්ද? සිහිය. සිහිය කියන්නේ සතිය කියන්නේ සතර සතිපට්ඨාන. ඒ කිව්වේ මේකයි. දැන් සතර සතිපට්ඨාන කිව්වට සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්න පුළුවනි. මොකද කාලයක් තිස්සේ ධර්මයක් අහලා නැහනේ. ධර්මයක් අහලා නැති නිසා දහම් කරුණු ගැන එකපාරටම තේරෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ රැවටීමකට පත් වෙන්නේ නැති විදිහට අවබෝධයෙන් කල්පනාවෙන් ඉන්න එක. එතකොට අවබෝධයෙන් කල්පනාවෙන් ඉන්නවා ඒක ඒ විදිහට තේරුම් ගන්න ඕනේ. මොකද දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් අපිට කය ගැන 100ක් තියෙනවා. ඒ වonna අපි ඔලුව පීරනවා. ඊළඟට නියපොතු පාඩ කරනවා. සුවඳ වර්ග ගන්නවා. ආවරණ පළඳිනවා. තොල් පාඩ කරනවා. මේ වගේ අපි මගුල් ගෙවල් වලට යන්න විශේෂ ගම බිමන් යන්න අපි මේ ඇඟ සරසන්නේ නැද්ද? සරසනවා. දැන් මේව විසාකාපව කරලා තියෙනවා. විසාකා ඉනේ පළඳගෙන හිටිය අර මහලතා පසාදිනේ කියන එක මේ බෙල්ලේ පළඳින එකක් නෙවෙයි. ඒක පළඳින්නේ කොහේද? ඉනටයි. එතකොට ඉනට ඒක පළඳගෙන එතකොට ඉනට යා පළඳිනකට යාට මේකේ හැඩබැලිල්ලක් තියෙනවා. නමුත් ඒකිනා දන්නවා. එතකොට යා 100 පිටනවා මොකද්ද? මේ කය අනිත්‍යයි. අන්න දැක්කද? සිහ පිහිටනවා ආයතන. මේ වගේ සාමාන්‍ය ජීවිතයේ තුල සිහ පිහිටවන්නට කය ගැන දක්ෂ වුණා නම් එයාට එතන සතිය තියෙනවා. ඒ කය ගැන සිහ පිහිටවන්නට පුළුවන් විය යුතුයි. ඊළඟට අපට ලැබෙනවා සැප දුක් උපේක්ෂා විඳීම. සැප ලැබෙනවා, දුක් ලැබෙනවා, උපේක්ෂා ලැබෙනවා. මේවා ලැබුණට පස්සේ මේ විඳීම් ගැන හොඳ සිහියෙන් බලන්න පුළුවන් විය යුතුයි. ඒකේ ඇත්ත ස්වභාවය, ඒ කියන්නේ රැවටීමකට ලක් නොවන විදියට. ඒ තමයි මේ විඳීම් අනිත්‍ය වූ දෙයක් නේද කියලා සිහිය පිටවා ගන්න. ඊළඟට ඔබේ සිත ගැන. ඔබට හිතෙන දේවල්, ඔබේ සිතිවිලි ගැන ඔබට කල්පනාවෙන් ඉන්න පුළුවන්කම. ඊළඟට අනිත්‍යදී අනිත්‍ය වශයෙන් දකින විදිහට ඔබට නුවණ හසුරන්න පුළුවන්කම මේ ඔක්කොම මොනවද සතිය ඔබට මතකද මම මට මතක නැහැ මං කිව්වද කියලා උන්නාබ කියලා බ්‍රාහ්මණයෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇව්ව ස්වාමීනි ඔවුනොන්ට විනස් වූ ගෝචර විෂය ඇති ආයතන පහක් තියෙනවා ඒ තමයි ඇස කන නාසය දිව කය එකිනෙකට විනස් වූ ගෝචර විෂය ඇති කියන්නේ මොකද ඇයෙන් බලන්නේ රූප විතරයි ශබ්ද අහන්න බෑ කණෙන් අහන්නේ ශබ්ද විතරයි කණෙන් රූප බලන්න බෑ නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ගන්නවා විතරයි රස දැනගන්න බෑ දිවෙන් රස දැනගන්නවා විතරයි ගඳ සුවඳ දැනගන්න බෑ කයෙන් පහස දැනගන්නවා විතරයි රස දැනගන්න බෑ ඒතර අපිට මේවා එකිනෙකට වෙනස් වූ ගෝචර විෂය ඇති ආයතන හයක් තියෙනවා මේ ආයතන හයට පිළිසරණ මොකද්ද කියලා අහුවා බුදුරජාණන් වහන්සේ වදාළ මේ ආයතන හයට පිළිසරණ මනස මම ඒක තව තේරෙන විදිහට කියන්නම් දැන් ඔබට ඇහෙන් රූපයක් දකින්නවා ඔබ දැන් රූපය මොකෙන්ද දකින්නේ ඔබ ඇහෙන් දැක්කා දැන් දැකලා ඒක ඉවරලා ඒක නැති වෙලා ගියා දැන් ඔබ ඒක සිහි කරනවා සිහි කරන දැන් ඔබට ආයි හිතටත් අරමුණක් වශයෙන් ඒක ගන්න බැරිද එහෙමනම් ඒ ඇහින් රූපේ දකින්න එකට එතන මනසේ සම්බන්ධයක් තිබිලා තියෙනවනේ නැත්තම් කොහොමද ඒක ආපහු අරමුණක් වශයෙන් ගන්නෙ ආන්න එතකොට මනස තමයි පිළිසරණ වෙලා තිබෙන්නේ ආයතනෙට එතකොට ඒක නිසයි පුළුවන් උනේ දැන් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ උන්නාභ බ්‍රාහ්මණයා ස්වාමීනි මනසට පිළිසරණ මොකක්ද අන්න බුදුරජාණන් වහන්සේ වදාලා මනසට පිළිසරණ සතියයි අන්න හිතන්න පුළුවන් මිනිස්සෙක් මේ උන්නාභ බ්‍රාහ්මණයා බලන්න හිතන්න පුළුවන් මිනිස්සෙකගේ ප්‍රශ්න අපිට අහන්න ඊට හාත්පසින් උනාස් ප්‍රශ්න අපින් අහනවා මේ දියේ ගිරිල මළුවත් මොකද වෙන්නේ වහ කෑමොත් මොකද වෙන්නේ 12 මාරින් පස්සේ බුද්ධ පූජාව බැරි වෙලාව තිබ්බොත් මොකද වෙන්නේ වෙලාවට පහන පත්තු කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ ඔන්න අපින් අහන ප්‍රශ්නේ දැන් මේ අබෞද්ධ මිනිස්සෙක් මෙයා නමුත් ත්‍යාගයේ කල්පනා ශක්තිය කොච්චර දියුණුවද කියන්නේ ඉදා ඒ දේශනාව ඉවර වෙලා ඉතින් යන ගියේ යා අනාගම් කෙනෙක් හැටියට. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ කල්පනා ශක්තිය අපි වහවහම මනාකොට දිනු කර ගන්න ඕන. මනසට පිළිසරණ සතිය සිහිය. එහෙමනම් ඔබ ඔබේ පිළිසරණ ඇති කර ගන්න තිබෙන්නේ කුමක් මුල් කරගෙනද? දැන් ඔබේ ජීවිතයේ තිබෙන ප්‍රධාන දේ මොකද්ද? කායද මනසද? එහෙනම් මේ මනසට ඔබට පිහිටක් කොමනා නම් මේ මනසට පිහිට ඇති කරගන්න තියෙන මොකෙන්ද? ඔව් සිහිය පිහිටවාගෙන සතර සතිපට්ඨානෙන්මයි. මේක බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් දෙයක් නොවේ. මේ තම තමා විසින් තම තමන් තුළ කරගත යුතු දෙයක්. ඒක තමයි මේකේ තිබෙන සත්‍ය తත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා විරේ සති සමාධි සමාධි කියන්නේ ඔව් පංච නීවරණ යටපත් වෙලා හිතේ ඇතිවෙන ඒකාග්‍රතාවය දැන් එහෙමනම් අපට පේනවා අපේ හිතේ පළපදියෙන් වෙච්ච දේවල් පහක් තියෙනවා ඒවට තමයි කියන්නේ පංච නීවරණ කියලා පංච කියන්නේ පහ නීවරණේ කියලා කියන්නේ චිත්ත දියුණුව වලකාලන චිත්ත දියුණුව වලකන දේවල් පහක් අපේ අභ්‍යන්තරේ නිරන්තරයෙන්ම වැඩ කරනවා ඒ තමයි මේ බාහිර දේට ආසා කිරීම අරමුණු සමග ගැටීම ඊළඟට ඔව් නිදිමත අලස බව හිතේ විසිරීම සැකේ මේවා හිත අභ්‍යන්තරේ නිරන්තරයෙන් පැලපදියම් වෙලා තියෙනවා ඉතින් මේවා බහැර වෙන ආකාරයට අර වීරියෙන් යුක්තව සීය පිටවනකට යාතුල සිත එකඟ වීමේ කුසලතාවේ වර්ධනය වෙනවා. අන්න ඒකට කියනවා සමාධි. දැන් බලන්නකො බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල කොච්චර දේවල් කියනවද? ඉතින් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපට මුණ ගැහුණාම තියෙන ලාභය. දැන් මේ වගේ ධර්මයක් අහන අපිට පුළුවන්ද කෙනෙක්ව රවට්ටලා මේ ධර්මයට ගන්න? රවට්ටලා ගන්න බෑ. මොකද අපි කුණුමාළු ගානට විකුණන්නේ නැහැ. රත්තරන් රත්තරන් හැටියට, සිංහතෙල් සිංහතෙල් හැටියට අපි දකිනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විවෘති එකක්. ඕනෑම කෙනෙකුට විවෘතව මේ ධර්මයේ කතාබස් කරන්න පුළුවන් එකක්, මේක රහසෙයි උගන්නන දෙයක් නොවේ. විවෘත වූ දෙයක්. අනික මේක බුද්ධියත් එක්ක සම්බන්ධ දෙයක්. දැන් මේ ඔබට මේ කතා කරනකොට තේරෙනවා ඇති, දැන් සීය පීටුවා ගන්න, වීරය පීටුවා ගන්න කිව්වහම මේකේ යම්කිසි බුද්ධිමත් බවක් තියෙන්න ඕනේ. දැන් ඔබට මම ඒකට තවත් උදාහරණයක් කියන්න. දැන් ඔන්න ඔබ දන්නවා මම වකුගඩුවක් දන් දුන්නනේ. මං වකුගඩුවක් දන් දුන්නේ බෞද්ධ කෙනෙකුටද කතෝලික කෙනෙකුටද? කතෝලික කෙනෙකුට. ඉන්දියාවේ මට තිබුණා මේ මිනිස්සුන් එක පාට ගුලිකොල්ල අතට කණ්ඩායම සාක්කු දාගන්න. ඒ කොහොමද? ඔන්න අපි කියමු දැන් ඔන්න මේ මිනිස්සුන් කමාරුවෙන් තමයි මේ මුදලක් හොයාගෙන මේක කරන්නේ. දැන් ඔන්න ඒ වෛද්‍ය පරීක්ෂණ ටිකක් කරගෙන මං හා හිටපන්කෝ කීකේ ඉඳලා අපි කිව්වා ඕනේ දැන් හෙට ඔපරේෂන් එක. අද මම කිව්වොත් මං දෙන්නේ බල බෞද්ධ වෙන්න ඕනේ. බෞද්ධ වුණොත් තමයි මං දෙන්නේ කියලා අර මිනිස්සු අන්ත අසරණ භාවයට පත්වෙච්ච වෙලාවේ බෞද්ධ කරන්න මට තිබුණද නැද්ද? ලේ මම කියන කීදී කරන මට්ටමේ මිනිස්සු හිටියේ. අපි බලන්න කොච්චර දියුණු මනසක් පැවැත්වුවද. එහෙම වුණා නම් මං අද පසුතැවෙනවා අසරණ වෙච්ච වෙලාවක රැවැට්ටුවා කියලා. අපි ඒක කරන්නේ නැහැ. ඒ කියන්නේ මම කිව්වොත් කියන ඕනම දෙයක් කරන මට්ටමේ මිනිස්සු හිටියේ. මම කිව්වනම් මං දෙන්නේ නැහැ බෞද්ධ වෙන්න. මට දුන අපූර්වට මේ මිනිස්සුන්ව බෞද්ධ කරන. එතකොට ඒගොල්ලන්ගේ අර අසරණ භාවයෙන් නේද මම ප්‍රයෝජනීය ගන්න. මම එහෙම කළේ නෑ. අපේ හෘද සාක්ෂියට ඉඩ දෙන්නේ නෑ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ බුද්ධිමත් මිනිසියෙකුට කරන ආමන්ත්‍රණයක්. බුද්ධිමත් මිනිසියෙකුට කරන සුහද ආරාධනයක් තියෙන්නේ. එහෙම නැතුව මිනිස්සුන්ගේ අසරණ භාවයේ ප්‍රයෝජනයට අරගෙන මිනිස්සුන්ව මංකොල්ල කෑමක්, බිලිබා ගැනීමක් බුද්ධ ශාසනේ නෑ. බලන්න එතකොට අපිට ඒක පුළුවන් වුණේ මේ මිනිස්සුන්ගේ ජීවිත. මම කල්පනා කළේ මේ මිනිස්සුන්ගේ ජීවිතවල අසරණ භාවයේ තිබෙන වකුගඩුවක් ඊළඟ ආවේ ඒක දුන්නා ඉවරයි ඒක. මංක ඔබ මගෙන් අහන්න බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ගැන මම එතකොට ඔබට කියා දෙන්නම්. හැබැයි මම ආවේ ඔබට වකුගඩුවක් දෙන්නයි කියලා. එහෙම මම මිනිස්සුන්ව නගා හිටෙව්වා. මූලධර්මවාදීෙක් එහෙම වකුගඩුවක් දුන්නා නම් බෞද්ධයෙකුට බලාගන්න තිබුණා මේ පිළපාල යන හැටි. ඒ නිසා ඒ බෞද්ධයන්ගේ තියෙන අභිමානයයි අපි අවබෝධ කරගත යුත්තේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සද්ධා, විරිය, සති, සමාධි. සමාධිය දිනු කරන්න පුළුවන් ශිල්පීය ක්‍රම, සමාධිය දිනු කරන්න පුළුවන් හැටි සියල්ල මනාකොට විස්තර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල පමණයි. එතනින් එහා සමාධිය දිනු කරන ක්‍රමයක් මේ ලෝකේ අවිද්‍යමානයි. ලෝකේ නෑ දකින්ට. ලෝකේ තිබෙන්නේ චිත දිනු කරන ක්‍රමයේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පමණයි. වෙන දැනක තිබ්බනම් අපි තිබ්බා කියලා කියනවා. අන්න අසවල් තැනක් තියෙනවා කියලා. ඒ නිසා මේ සමාධියේ පළවෙනි ධ්‍යානයට, දෙවෙනි ධ්‍යානයට, තුන්වෙනි ධ්‍යානයට, හතරවෙනි ධ්‍යානයට පමණ නොවේ නිරෝධ සමාපත්තිය දක්වාම මේ ධර්මයේ දියුණු කළ යුතු, සමාධියේ දියුණු කළ යුතු ආකාරගෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. එතකොට අපි මේ තිසරණී පීඨියට පස්සේ මං කිව්වර සිය පීඩන්න ඕන කියලා. අපිට සමාධිය ගැන අපේක්ෂාවක් තිබෙන්න ඕනමයි. දැන් මේ වගේ එකක්. ලිඳක් තියෙනවා. පිපාසිනුත් අපි ඉන්නවා. ලිඳකුත් තියෙනවා නම් පිපාසිනුත් ඉන්නවා නම් වතුර ගැන අපේක්ෂාවක් නැද්ද? වතුර ගැන අපේක්ෂාවක් තිබුණොත් තමයි ආයේ ලිඳින් වතුර බොන්නේ. අන්න ඒ වගේ තමයි සමාධිය හිතේ නැති වුණාට සමාධියක් අපේක්ෂාවෙන් එයා සිහිය යෙදিলা ධර්ම මානසිකාරක යෙදෙනවා නම් සමාධි ඉන්ද්‍රී බීජ අවස්ථාවේ ආ ඉන්නේ. අන්න ඒ කෙනාට සද්ධානුසාරී කෙනාට සමාධි ඉන්ද්‍රිය යන්තම් තියෙනවා කියන්නේ ඒකයි. එතකොට සමාධි ඉන්ද්‍රිය පිළිබඳ යම් කල්පනාවක යෙදී සිටිනවා. අන්න ඒ කෙනාට සමාධි ඉන්ද්‍රිය පිහිටන්න පටන් ගන්නවා මෘදු වශයෙන්. ඊළඟට ප්‍රඥා. ප්‍රඥාව කියලා කියන්නේ දැන් ඔබ දන්නවා මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ප්‍රවේශ වෙන්න තියෙන ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් ප්‍රවේශ වෙච්ච එක්කෙනා ශ්‍රද්ධාව මුල් කරගත්තු ප්‍රඥාවෙන් තමයි දියුණු කරලා ගන්නේ. ඔබ අහලා තියෙනවද කූටාගාර ශාලාව කියලා වචනයක්? බුදුරජාණන් වහන්සේ ඉස්සර විශාල මහනුවර මහවණී කූටාගාර ශාලාවක් තිබිලා තියෙනවා. කූටාගාරය කියලා කියන්නේ මේ ප්‍රාසාදයක් තිබිලා තියෙන මෙන්න මෙහෙම. ඒ පහලේ ඒ කියන්නේ රවුම් ගොඩනැගිල්ල. ගොඩනැගිල්ල එක්ක අටපට්ටම්. එතකොට වහලෙක් තින්නේ මේ හැඩයටනේ. මැද පරාලයක් හැටියට පරාලයක් නෙවෙයි තියෙන්නේ. වහලේ මුදුනේ තියෙන්නේ ලොකු ලී රවුමක්. ලී රවුමක් කියන්නේ කරත්තරෝ දෙයක් වගේ එකක් නෙමෙයි, ලෑලි වලින් හදපු රවුමක්. ඒ ලොකු ලී රවුමට තමයි පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එතකොට වහලේ මැද කණුවක් නැහැ. අර ලී රවුමට තමයි පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එතකොට ඒක උඩ තමයි උළු හෙවිල්ලලා තියෙන්නේ. එතකොට මේ රවුමට කියනවා කැණි මඩල කියලා. එතකොට මේ කැණි මඩල මුල් කරගෙන තමයි අර පරාල ඔක්කොම වද්දලා තියෙන්නේ. එහෙමනම් විවාහලේ සම්පූර්ණයෙන්ම බර තියෙන්නේ මොකීද? කැණි මඩලයි. එතකොට මේ වහලේ ප්‍රධානම අවයවය මොකද්ද? කැණි මඩල. ආන්නේ වගේ තමයි මේකේ ප්‍රධානම අවයවය ප්‍රඥාවයි. කූටාගාර ශාලාවේ කැණි මඩල යම්සේද ඒ වගේ තමයි මේ ධර්මයේ ප්‍රඥාව. එතකොට පින්වතුනි මේ ප්‍රඥාව කියලා කියන්නේ අපි හොඳට තේරුම් ගත යුතු දෙයක්. මොකද්ද මේ ප්‍රඥාව? ප්‍රඥාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය ගැන තිබෙන අවබෝධයමයි. වෙන දෙයක් ප්‍රඥාව හැටියට නෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රඥා මෙන්න මෙහෙම විස්තර වෙනවා. උද්‍යත්ත ගාමිනී පඤ්ඤාවති සම්මා දුක්ඛක්ඛේ ගාමනිය. ඒතර ඒකේ තේරුම තමයි මේ අනිත්‍ය දුක්ඛනාත්ම ත්‍රිලක්ෂණේ බලන මනාකොට දුක් කෙලවර කරන ආකාරයේ දැක්මකින් යුක්ත බව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය දර්ශනයෙන් යුක්ත බව. ඒ කියන්නේ මේ දුක අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ මේ අස්කන් ආදී ඉන්ද්‍රයන් පංච උපාදානස්කන්ධ ආදී ගැන ඒ ආකාරයෙන්ම දකින්න පුළුවන්කම මොකද්ද? ප්‍රඥාවයි. ඊළඟට ඒ අනිත්‍ය දෙයට තමන් ඇල්ලෙනවා. ඒ තුල තමයි දුක හටගන්නේ කියන එක දකින්න පුළුවන්කම මොකද්ද? ප්‍රඥාවයි. මේ අනිත්‍ය දෙයට තියෙන ඇල්ම දුරු වුණොත් අනිත්‍යදී අනිත්‍යල අවසන් වෙනවා. මේ කායය සකස් වෙන්නේ නැහැ, දුකෙන් නිදහස් වෙනවා කියලා දකින්න පුළුවන්කම ප්‍රඥාවයි. ඒ යථා භූත ඥානේ දිනු කර ගැනීම පිණිස මේ ධර්ම මාර්ගය තුල සීල සමාධි ප්‍රඥාවලින් යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩි යුතු බව දකින්න පුළුවන්කම ප්‍රඥාවයි. මෙන්න මේවා ශ්‍රාවකයා තුල ඇතිවෙන්න ඕන. ශ්‍රාවකයා තුල ඒව ඇති වෙනකොට අන්න යාට ටික ටික තමන්ගේ ජීවිතය තුල ප්‍රඥාව වර්ධනය වෙනවා. එතකොට පින්වතුනි මේ ඉන්ද්‍රිය පහ ඇතිවෙන්න උවමනා කරන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. තමන්ගේ පැත්තින් දෙකයි බාහිරින් දෙකයි. ඉස්සල බලන තමන්ගේ පැත්තෙන් ඒ දෙක, තමන්ගේ පැත්තෙන් ඒ දෙක තියෙන බව දැනගන්න හැබැයි බාහිරින් ඒ දෙක ආවහමයි. බාහිරින් එන දෙක මොකද්ද? කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි ලැබුණාම තමන් තුළ තියෙන දෙක හරියනවා. මොකද්ද? යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම පටිපදාවයි. එහෙමනම් පිංගතුනි අපිට කම්මဋාණාචාර්යවරුන්ගේ ආශ්‍රයයි කමඨහන් ගැනීමයි කියලා තියෙනවද? බුද්ධ දේශනාවක තියෙන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි මිසක් කම්මဋාණාචාර්යවරුගෙන් කමඨහන් ගැනීමයි ඒ කමඨහන පුරුදු කිරීමයි කියලා දේශනාවක් නැහැ. තියෙන්නේ කොහොමද? කල්යාණ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේව හඳුන්වලා තිබින්නේ කල්යාණ මිත්‍රෙක් හැටියට මිසක් කම්මဋාණාචාර්යයන් කෙනෙක් හැටියටවත් නොවේ. එහෙමනම් අපිට දකින්න ලැබිය යුත්තේ කාවද? කල්යාණ මිත්‍රයන්. අසන්ට ලැබිය යුත්තේ කුමක්ද? ශ්‍රී සද්ධර්මයයි. එතකොට ශ්‍රී සද්ධර්මයයි කල්යාණ මිත්‍ර සේවනයයි දෙක ලැබෙනකොට ආන්නේක ලබාගත් එක්කෙනා නෝණින් විමසලා කල්පනා කරලා තමන්ගේ ජීවිතය තුළ ධර්මානුධර්ම ප්‍රතිපදාවක යෙදෙනවා. දැන් ඔබට සාරාංශ වශයෙන් මේ කියපු දේ මෙන්න මෙහෙම සම්පින්දණය කරගන්න. අපට අවශ්‍යයි ධර්ම පහක්. මොනවාද ඒ? ඉන්ද්‍රිය ධර්ම. ඒවා තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මෙන්න මේ ධර්ම පහ මම කියලා තමන් ගැන හිතාගෙන මම පෞද්ගලිකවම මම මේවා දියුණු කරනවා. අන්න එතකොට තමයි තමන්ට මේකේ පැහැදිලි ප්‍රවේශයක් තුලින් සාර්ථකත්වයක් අත්විඳින්න පුළුවන් වෙන්නේ. ඒක අපි හරියට තේරුම් ගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ගැන අපිට අත්දකින්න තව කාරණයක් මම සිහි කරන්නම්. ඔබ අහලා තියෙනවද නිගණ්ඨනාත පුත්ත? අහලා තියෙනවා. යාගේ ධර්මය මොකද්ද? පරම අහිංසා කියලා එයා ව්‍යාපාරයක් අරගෙන ගියා. එයා කියලා ඉදෝලු විපති අනුභව කිරීමෙන් සත්වයා පිරිසිදු වෙනවා කියලා ඒක තමයි නිගණ්ඨ ධර්මය කියාගෙන ගියා. මේකට පහදිච්ච කෙනෙක් හිට උපාලි කියලා සිටුවරේකේ කාලේ. ඉතින් එයා කියාගෙන බුදුරජාණන් වහන්සේගේ බණපදයක් මෙයාට ආරංචි වුණා. මොකද්ද? මනස ප්‍රධානයි කියලා. මෙයා උපාලි ඉස්සරහා තව එක්කෙනෙකුට දීගේ තපස්සිකේ ළඟ ශ්‍රාවකෙක්. එයා තමයි පණවිඩේ ගෙන ආවේ. කොහොම මේ මොන පිස්සුදු මනස කොහෙද මේ ශේෂ්ඨ වෙන්නේ? කයනේ ඔක්කොටම මුල. කය මුල් කරගෙන මේ ඔක්කොම කරන්නේ. මනස කොහෙද ප්‍රධාන කියලා මේ කියන්න ගත්තා. කියන්න ගන්නකට උපාලි සිටුවරේ ළඟ හිටපු කෙනෙක් උපාලි වයින් වෙලා ආවා. එලා උපාලි කිව්වා මෙහෙම. හා එහෙමද? මං අල්ලගන්නකෝ පොයින්ට් එක මට අහු වුණා. හරි. දිග ලොම් තියෙන එළුවෙක්ව අල්ලගෙන ලොම් වලින් අල්ලගෙන හිට කරකෝල වීසිකල පැට්ට දාලා වට්ටෝනවා වගේ මම් බුදුරජාණන් වහන්සේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව පැට්ට දාලා වට්ටෝනවා කිව්වා. එතකොට නිගන්ත මාත පුත්‍රයෙක්ව පලයන් පුතා බයන දෙගිල්ල හටන කරපන් කිව්වා. කිව්ව හැම දීගත පසිකෝ යවන්න එපා සමන ගෞතමෙන් ගාව ඉන අබේත් තියෙනවා අල්ලගන්නේ කිව්වා මොන ඉනාද පලෙන් යන්න කිව්වා ඔන්න ගියා ගිහිල්ලා උපාලි ගෘහපති ඇහුවා සාකච්ඡාව පටන් ගත්තා මේක හරි බුද්ධිමී සාකච්ඡාවක් බවට පත් වුණා බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට කරුණ කිව්වා මනස ප්‍රධානයි කියලා කියපු ගමන් උපාලිට තේරුණා උපාලි හරි බුද්ධිමත් කෙනෙක් උපාලිට තේරුණා තමන් හිටපු මතේ සම්පූර්ණ වැරදි මේ මතේ උගන්වෝ දිගණ්ඨනාති පුත්‍රට තියෙන්නේ එළෝලි බතේ විතරයි ප්‍රඥාවක් නැතෝ කියලා ඊට පස්සේ මොකද කළේ දිගණ්ඨනාති පුත්‍ර බැහැර කළා මියා එකපාරටම කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේව සරණ යනවා මං මේ ධර්මයේ සරණ යනවා මං මේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ යනවා බුදුරජාණන් වහන්සේ අපූර්ව උත්තරයක් දුන්නා කිව්වා මේ උපාලි ගෘහපතිතුමනි ඔබ බොහොම ප්‍රසිද්ධ කෙනෙක් ඔබ එකපාරටම මම තීරණ ගන්න දෙපා එදිරි කියන අනේ ස්වාමීනි ආශ්චර්යයි මං වෙන ආගමකට ගියා නම් ඒ මිනිස්සු මාව පිළිගන්න තොරන් ගහනවා මාව පිළිගන්න බැනර් දානවා මට මල් මාල දානවා ඔබ වහන්සේ ආත්පසින් වෙනස් එකක් කියන්නේ ඔබ වහන්සේ කියනවා කල්පනා කරන්නලු තව මම ඒ නිසා තවත් පැහැදුනා භාග්‍යවතුන් වහන්සේ මං දෙවෙනි වතාවටත් ඔබ වහන්සේ සරණ යනවා කියලා සරණ ගියා එතන බුදුරජාණන් වහන්සේ කියනවා එහෙමනම් උපාලි ඔබේ මාලිගාව මේ නිගණ්ඨ ශ්‍රාවකයන්ට පෑන් පොකුණක් වගේ තිබුණේ. ඔබ ගොඩාක් උදව් කරපු කෙනෙන්නේ. ඒ නිසා ඔබ ඒ නිගණ්ඨ ශ්‍රාවකයන්ට පරණ විදිහටම සලකන්න. කිනෝ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හරිම පුදුමයි. වෙන ආගමකට මම ගියා නම් ඒ මිනිස්සු කියන්නේ අපට විතර සලකපන් අරුන්ට සලකන්න එපාය කියලා. මෙතන ඊට ආත්පසින් වෙනස් එකක් නේ භාග්‍යතුන් වහන්සේ පදාලයි මම භාග්‍යතුන් වහන්සේ තුන් වතාවක් සරණ යනවා කියලා ආයමත් බුදුරජාණන් වහන්සේ සරණ ගියා බලන්න මේ ශාස්ත්‍රෘත්‍ය කොච්චර පිරිසිදුයිද නිර්මලයිද ඉතින් ඒ නිසා විබඳු ශාසනයකට පැමිණිච්ච අපිත් පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන අපිත් පහදින්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ශ්‍රාවක සංඝරත්නයේ ගැන අපිත් වීරිය ඇති කරගන්න ඕනේ සීය පිළිටවා ගන්න ඕනේ සමාධිය දිනු කරගන්න ඕනේ ප්‍රඥාව දිනු කරගන්න ඕනේ එතකොට අපට පුළුවනි අපටත් මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරගෙන අපේ හිත මිතුරන්ට යාළු මිත්‍රාදීන්ට නෑදෑයින්ට මේ ඉන්ද්‍රිය ධර්ම දිනු කරගන්න හැටි කියලා දීලා ඒ අයට මේ ජීවිතේට මෙලෝ පරලෝ රැකවරණේ සලසා දෙන්නට එතකොට අපිට පුළුවන්. දැන් මේ ඉන්ද්‍රිය ධර්ම අපතුල තිබුණොත් අපතුල දියුණු කරගෙන ඉඳෙද්දි අපි මැරුණා. කොහේයිද අපි? ස්ථිරවම සුගතිය. එතකොට බලන්න නොපිරිහුණු సంతාණයකින් මෙලව ජීවිතයේ ගත කිරීමටත් ඒ නොපිරිහුණු චිත්ත సంతාණයෙන් යුතුව මරණයටපත් වීමෙන් සුගතිය ඉපදීමටත් උපකාර වන්නේ මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන්. ඒ නිසා මේ ඉන්ද්‍රිය ධර්මයන් ඔබගේ චිත්ත සන්තානයේ තුල වර්ධනය වීමෙන් ඔබට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු.